tassa bhagavato arahato sammāsambuddhassa. මේ ඉදිරි පාන්දර අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව තුළින් කන්තිය සම්පූර්ණ කරන්නේ කොහොමද කියන එක. අපි දන්නවා මෛත්‍රී භාවනාව යම් කිසි කෙනෙක් වඩනවා නම් ඒ වඩන ආර්ය ශ්‍රාවකයාට මේ ලබාපු මිනිසත් භවයේ තුල සෝවාන් සකෝර්දාගාමි අනාගාමි අරියත් වෙලා පිරිනිවෙන්න පුළුවන්. තවත් ඉහළට යන්න ඕනේ නම් පච්චේක බුද්ධ කියන தත්ත්වයේ දක්වා දියුණු වෙන්න පුළුවන්. සම්මා සම්බුදු වෙන්න ඕනේ නම් මෛත්‍රිය කියන පාරමිතාව කරන කොටගෙන බුදු වෙන්නත් පුළුවන්. එනම් අපගේ ජීවිතේ අපට ලොකු ගැටලුවක් තියෙනවා දස කුසල් කියලා වෙනම එකක් වඩන්නත් දස පාරමිතා පුරන්නත් දස ශික්ෂාපදේ කියලා වෙනම එකක් සමාදි වෙන්නත් අවශ්‍ය වෙලා තියෙද්දී මේ මෛත්‍රිය කියන මේ එකම කාරණාව කරනකොට මේ සෑම දෙයක්ම සම්පූර්ණ වෙන්නේ කොහොමදයි කියන එක. එනම් අපගේ ජීවිතයේ තුල අපි මේ කන්දිය කියන ඉවසීම කොහොමද අපගේ ජීවිතවල මේක පරිපූර්ණ වෙන්නේ? මේ මෛත්‍රී භාවනා යෝගියාට මේ ඉවසීම කියන පාරමිතාව පිළිබඳ කරුණු කාරණා ප්‍රත්‍යක්ෂ වෙලා අවබෝධයටපත් වෙන්නේ කොහොමදයි කියන එක අපි සාකච්ඡා කිරීමට අවශ්‍යයි. ඒතුව අපි ජීවිත කාලයේ ගොඩාක් දවස් ගත කරලා තියෙනවා මේ මෛත්‍රී භාවනාව පිළිබඳ. අපි පුරුදු වෙලා ඉන්නේ හැමදාම සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ පතමින් කල් ගෙවන්න. හැබැයි එසේ සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ පතන විට ඒ චේතනා තුල, ඒ මානසිකත්වය තුල අපට සිදුවෙන ගොඩාක් විදර්ශනාමය කාරණා ගැන අවබෝධය අපට නැතුව කියන්න පුළුවන්. සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින් සැනසෙත්වා කියන මේ මෛත්‍රී වාක්‍ය වඩන තාපසයාට, එහෙම නැත්නම් භාවනා යෝගියාට වැටහෙනවා මේ ලෝකයේ සියලු සත්වයන්ට මා විසින් යම්කිසි දෙයක් පූජා කරන බව. එහෙනම් අපි දැනගෙන තියෙනවා යම්කිසි කෙනෙකුට කුසගිනි නිවෙන්න යමක් දුන්නාම ඒකට අපි කියන කබලින්කාහාර කියලා. යම්කිසි කෙනෙකුට පිපාසය නිවෙන්න යමක් දුන්නාම ඒකට ගිලම්පස පූජාව කියලා අපි කියනවා. යම්කිසි කෙනෙකුට සිත නිවෙන්න යමක් පූජා කළාම ඒකට කියනවා අපි ධර්ම දානේ කියලා. එනම් මේ ලෝකේ සෑම දෙයක්ම පූජා වෙනකොට ඒකට දානේ කියන වචනේ පාවිච්චි කරනවා. එනම් අපි මේ මෛත්‍රී භාවනාව තුළින් මේ මෛත්‍රී වාක්‍ය නැවත නැවත සජ්ජායනා කිරීම තුළින් අපි මොනවද මේ ලෝකෙට දෙන්නේ කියලා බැලුවාම අපි දානයක් පූජා කරනවා. ඒ තමයි සියලු සත්වයන්ට සුවපත් භාවය, නිදුක් භාවය, නිරෝගී භාවය, නිවනින් සැනසීමේ අවස්ථාව කියන කාරණා අතරක් අපි පූජා කරනවා. එනම් ඇයි මේ මෛත්‍රී භාවනාව තුළින් අපට මේ දාණය අවබෝධ වුන් නැත්තේ කියලා බලනකොට අපි මේක දෙන අදාසින් නෙමෙයි දීලා තියෙන්නේ. මේක අර සම්ප්‍රදායට අනුව මේක කිය යුතුයි, සජ්ජායනා කළ යුතුයි කියන අනිවාර්ය උවමනාව නිසා තමයි අපි මෙච්චර කාලයක් මේක වඩලා තියෙන්නේ. එහෙනම් අපේ ජීවිතවල මේ මෛත්‍රී වාක්‍ය නැවත නැවත ප්‍රකාශයටපත් කිරීම තුලින් අපට පුළුවන්කම තියෙනවා අවබෝධ කරගන්න මා විසින් මේ සජ්ජායනා කරන සෑම තප්පරයක් ගානේ දානයක් දෙනවා, මුළු ලෝකෙටම දානයක් දෙනවා. මේක අසද්ෘස මහා දානයට වඩා විශාල දානයක්. මාතරම් මේ ලෝකෙට දාන දෙන දානපතියෙක් නැති තරම්. හැබැයි ඇස්සරලා නැහැ, එක ජීවියෙක්වත් දැකලා නැහැ, නැකිටිලා නැහැ. එහෙනම් එරමිනිය ගොතාගෙන වාඩි වෙලා ඇස් දෙක පියාගෙන මුළු ලෝකෙටම දන් දෙනවා, සුවපත් භාවය, නිදුක් භාවය, නිරෝගී භාවය, නිවනින් සැනසීමේ අවස්ථාව. එහෙනම් මේ විදියට අපි දාන දීගෙන දාන දෙමින් මේ කටයුත්තේ නිරත වුණාම අපගේ දාන පාරමිතාවට මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලනකොට මේ දස පාරමිතාවෙන් දාන පාරමිතාව නිට්ටාවටම සුවපත් වෙලා, එහෙම නැත්නම් පාරමිතාව ਸਰව සම්පූර්ණ වෙලා. හැබැයි රුපියල් පාක්වත් වියදම් වෙලා නැහැ, කිසිම කෙනෙකුට කිසිම දෙයක් දීලා නැහැ. හැබැයි සෑම කෙනෙකුටම සෑම දෙයක්ම පූජා වෙලා. එනම් මේ මෛත්‍රී භාවනාව අපගේ ජීවිතය තුළ නැවත නැවත සජ්ජායනා කිරීම තුළින් අපි මේ ලෝකෙට දාන පාරමිතාව සම්පූර්ණ කරන බව අපි දැනගන්න අවශ්‍යයි. නමුත් මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියෙක්ගෙන් දාන පාරමිතාව කොහොමද මේ දවස්වල කිව්වාම එයා කියන ගිය අවුරුද්ද නම් අපි දානයක් දුන්නා, මේ දවස්වල ඉතින් ටිකක් අමාරුයි අපට කියලා. ඒතුව කාර්යබහුලතාවය වැඩි නිසා පින්කම් වල නිරත වෙන්න කාලයක් නැහැ. හැබැයි මේ මෛත්‍රී භාවනාව තුළින් මේ වාක්‍ය සජ්ජායනා තුළින් එයා සෑම තප්පරයක් ගානේ මේ ලෝකෙට දන් දෙන බව, දානයක් පූජා කරන බව, සියලු සත්වයන්ගේ නිදුක් භාවයේ, නිරෝගී භාවයේ, සුවපත් භාවයේ පූජා කරන බව එයාට අවබෝධය නැහැ. මේ මෛත්‍රී කියන පාරමිතාව කරන කොටගෙන මේ ලෝකේ සම්මා සම්බුද්ධත්වයට මේ භද්‍ර කලාපේ පත් වෙන්න පුළුවන් නම් ඒ මෛත්‍රී පාරමිතාව තුළින් 84 දාම ਸਰව සම්පූර්ණ විය යුතුයි. එහෙම නැත්නම් මෛත්‍රී පාරමිතාව තුළින් යම්කිසි තවත් දෙයක්ත් වඩන්ට සිද්ධ වෙනවා. හේතුව ඒ කාරණාව මේ භාවනාව තුළින් සම්පූර්ණ වෙන්නේ නැත්නම් මේ භාවනා යෝගියාට තේරෙනවා මා මේ ලෝකෙට දාන පාරමිතාව පුරමි, දන් දෙමි, සියලු සත්වයන්ට දානය දෙමි කියන අවබෝධය තමන් තුළට එනවා. පසුව හිතෙනවා එනම් අපි සිල් සමාදන් විය යුතුයි, හේතුව සීල පාරමිතාව වෙන එක, එනම් මෛත්‍රී භාවනා කළාට හරියන්නේ නැහැ සිල් ගන්න ඕනේ කියලා. සිල් ගැනීම තුළින් අපි මොනවද කරන්නේ? අනිත්‍යගේ ප්‍රාණයට ආනියක් නොකර අනිත්‍යගේ වස්තු අපි අදින්නා දාණය කරනවා. පංච කාමයන් මේ ලෝකේ පිනවනවා. පරම සත්‍ය සඟවමින් අසත්‍ය ප්‍රකාශ කරනවා. නිවනට ප්‍රමාද වෙලා අපි මේ ලෝකේ පංච කාමයන්ගෙන් මත් වෙනවා. එහෙනම් මේ සිකපදපා අපගේ ජීවිතේ අනන්ත අප්‍රමාණ කැඩිච්ච අද්දකීම් තියෙනවා. මෛත්‍රී භාවනාවත් එක්ක සංසන්දනය කරලා බලනකොට අපි තරම් සිල් රැකපු කෙනෙක් නැහැ. සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ පතන යම්කිසි කෙනෙකුට පුළුවන්ද තවත් කෙනෙකුගේ ප්‍රාණයකට හානි කරන්න? කිසිසේත්ම බෑ. සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ පතන කෙනෙකුට පුළුවන් ද තවත් කෙනෙකුගේ දෙයක් හොරකම් කරන්න? කිසිසේත්ම බෑ. සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ පතන කෙනෙකුට පුළුවන් ද කාමයේ වර්ධවා ඇසිරෙන්න කිසිසේත්ම බෑ. සියලු සත්වයෝ නිවනින් සැනසෙත්වා සුවපත්ත්වා නිදුක්වෙත්වා නිරෝගීවෙත්වා කියලා නිතර සජ්ජායනා කරන කෙනෙකුට පුළුවන්කම තියෙනවද නිවනට අදාළ කාරණාව සංගවලා බොරු කියන්න කිසිසේත්ම බෑ. සියලු සත්වයන්ට නිර්වාණ සම්පත්තිය පූජා කරනකොට සියල්ලන් නිවනින් සනසනකොට ඒ තමන් දීපු දේ තමන්ට පලිසම් දෙනවා. තමන් මොනවද මේ ලෝකෙට දුන්නේ ඒ දේ නේද අපට ලැබෙන්නේ. අපි පොල් ගෙඩියක් තවම් කරලා තල්ගා බලාපොරොත්තු වුණාට තල්ගා කෙන්නේ. එහෙනම් අපි කොස්ගාක් බලාපොරොත්තු වුණාට කොස්ගා කෙන්නේ නැහැ. හේතුව පැල කරලා තින්නේ පොල් බීජයක්. එහෙනම් පොල් පැලයක් තමයි පොළොවට මතු වෙලා ඉන්නේ. එහෙනම් අපි මේ ලෝකේ මොනවද වපුරන්නේ ඒක අපට කපන්න සිද්ධ වෙනවා. ඒක විශ්ව නීතිය. එහෙනම් අපේ ජීවිතවල අපි මොනවද මේ ලෝකෙට වැපුරුවේ සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ නිර්වාණ සම්පත්‍ය ඒ කාරණා අතරම අපට අකමැත්තෙන් උනත් කපන්න සිද්ධ වෙනවා. ඒක තමයි අපේ අස්වැන්න. එහෙනම් අපි මේ ලෝකේ හැමෝටම නිවන ප්‍රාර්ථනා කරමින් නිවන පූජා කරනකොට අපේ නිවනට අදාළ කටයුතු ඉබේ සිද්ධ වෙලා. එහෙනම් නිවනට අප්‍රමාද වැඩ කටයුතු කිරීමට කර්ම ඇදෙන්නේ අසීය නිසා සියල්ලන්ට නිවන පතපු නිසා අපේ චිත්තානුපස්සනාව මනා කොට පීඩනවා. එතකොට මත්වීමවත් ප්‍රමාද වීමවත් අපි තුලින් අටගන්න පස්වෙනි ශික්ෂාපදය සමාදි වෙලා කල්පනා කරලා බලන්න මේ මෛත්‍රී භාවනාව කරන කෙනා මේ දෙවනි පාරමිතාව සම්පූර්ණ කරනවා. එහෙනම් අපේ ජීවිත කාලය තුල අපි දන්නේ නැහැ මේ එක දෙයක් තුලින් අනිත් ඔක්කොම සම්පූර්ණ වෙන බව. එහෙනම් මෛත්‍රිය කියලා අපි එකක් ඉතාගෙන ඉන්නවා. ඒ මෛත්‍රී භාවනාව තුලින් මෛත්‍රිය වැඩෙනවායි කියලා අපි විශ්වාස කරනවා. මෛත්‍රී වැඩුණා නම් අනිවාර්යයෙන්ම මාර්ගඵලවලටපත් වෙන්න ඕනේ. ඒතුව මෛත්‍රිය කරනකොටගෙන බුදු වෙන්න පුළුවන් නම් ඇයි ඵලයක්වත් ලැබෙන්නේ නැත්තේ? එනම් මේ අවබෝධය ඇතුව මේ ඥානය දැනුම ඇතුව මේක වඩලා නැති වෙනකොට ඒ ස්ථානයට ඒ ඥානය පහළ වෙන්නේ නැහැ. එහෙනම් අපි දැනගත්තා මේ මෛත්‍රී භාවනාව සජ්ජායනා කිරීම තුළින් දාන පාරමිතාව අපේ බඹයක් විතර උස තියෙන මේ කය තුළ සම්පූර්ණ වුණා. ඒ වගේම සීල පාරමිතාවත් සම්පූර්ණ වුණා. හේතුව මෛත්‍රී භාවනාව වඩන කෙනාට මෛත්‍රිය පාරමිතාව වශයෙන් පුරන කෙනාට මේ ලෝකයේ පුරා කූඹියකටවත් අනතුරක් කරන්න බෑ. හිංසාවක් පීඩාවක් කරන්න බෑ. ඒ වගේම මෛත්‍රී භාවනා වඩන කෙනාගෙන් අපි ආනවා භාවනා කොහොමද මේ දවස්වල කරන්නේ? උදේ නම් පැයක් විතර කළා. අවසත් පැයක් විතර බුදුන් වන්දලා කරන්න ඕනේ. හේතුව මේ කාලේ ටිකක් මදි භාවනා කරන්න කියලා. අපි ආන්න කැමති පුංචි ප්‍රශ්නයක්. මෛත්‍රී භාවනා වඩන කෙනා මෛත්‍රිය නිතර මෙනෙහි කරන කෙනා මේ ලෝකයේ භාවනා නොකරන මොහොත කොයි වෙලේද කියලා. එයා පැය 24ම භාවනා කරනවා. මේ ලෝක සත්‍යය සුවපත් වෙන්න ඕනේ, නිදුක් වෙන්න ඕනේ, නිරෝගී වෙන්න ඕනේ, සියලු සත්වයෝ නිවනින් සැනසෙන්න ඕනේ කියන මේ කාරණාව නැවත නැවත සජ්ජායනා කරනවා නම් ඉන්න කොටත් යන කොටත් වාඩි වෙන කොටත් ඉඳගෙන ඉන්න කොටත් සැතපෙන කොටත් වැඩවල නිරත වෙලා ඉන්න කොටත් කල්පනා කරන කොටත් මොන ඉරියව්වේ සිටියත් මේ කාරණාව නැවත නැවත සජ්ජායනා වෙනවා නම් මතකෙන් අයින් වෙන්නේ නැත්තම් එයා තරම් චිත්තානුපස්සනාව වඩන කෙනෙක් මේ ලෝකේ ඉන්නවද? එහෙනම් අපට සිද්ධ වෙනවා කියන්ට මේ මෛත්‍රී භාවනාව යෝගියා මේ කාරණාව කෙරෙහි සිහියෙන් ඉන්නකොට චිත්තානුපස්සනාව සෑම තප්පරයක් ගානේ එයා වඩමින් සිටිනවා. මම මෛත්‍රිය පාරමිතාව වශයෙන් පුරමි කෙනෙක් මතක තියාගත්තොත් ඇති අමතක වෙන තාක්කල් එයා භාවනා කරනවා. මේ භාවනාව වඩන කිසිම කෙනෙකුට මේ පාරමිතාව අමතක වෙන්නේ නැහැ. නිතර නිතර සී වෙනකොට නිතර නිතර සිදු වෙනකොට එයා අනිවාර්යයෙන්ම භාවනා යෝගිව තමයි මුළු ජීවිත කාලෙම ගත කරලා තියෙන්නේ. එතකොට අපට ප්‍රශ්නයක් එනවා, සතර සතිපට්ඨානය තමයි ඒකායන මග්ගෝ එකම මාර්ගය නිවනට කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට මෛත්‍රී භාවනාව තුළින් නිවන් දකින්න පුළුවන් නම් එතකොට සතර සටිපට්ඨානය අවලංගු වෙනවද? එහෙම නැත්නම් සතර සටිපාණේ සටිපට්ඨානේ නැතුව තවත් මාර්ග ඇත්ත කියලා බලනකොට කිසිම මාර්ගයක් නැත කියන එක තමයි අපට කියන්න සිද්ධ වෙන්නේ. ඒට හේතුව තමයි මේ මෛත්‍රී භාවනාව වඩන භාවනා යෝගියා මෛත්‍රී භාවනාව වඩලා තියෙනවද කියලා බලනකොට එයා මෛත්‍රී භාවනාව වඩල නැහැ. එයා වඩලා තින්නේ සතර සතිපට්ඨානය. අවබෝධයේ නැති නිසා අපි කියනවා සතර සතිපට්ඨානය ගොඩාක් ගැඹුරු එකක්, විදර්ශනා භාවනාව ඊට වඩා අමාරු එකක්, ඒක ප්‍රඥාවෙන් වඩන්න ඕනේ. ප්‍රඥා පාරමිතාව පුරලා තිබුණොත් වඩලා තිබුණොත් තමයි ඒක තේරෙන්නේ. ඒ නිසා අපට ලේසි එක මෛත්‍රී භාවනාව. අපි මේ දවස්වල මෛත්‍රිය පුරනවායි කියලා කියනවා. අදයි මේ ලෝකේ මෛත්‍රී භාවනා කරපු කෙනෙක් කොහෙවත් නැහැ. මෛත්‍රී භාවනා කරන කෙනෙක් හොයාගන්න ගියාම එහෙම හොයාගන්න පුළුවන් කමකුත් නැහැ. මේ ලෝකේ මෛත්‍රී කියන නමින් සියලුම දෙනා වඩන්නේ සතර සතිපට්ඨානය. සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරනකොට, සජ්ජායනා කරනකොට මොකද්ද මෙතනින් අපට වැඩෙන්නේ කියලා බැලුවාම කායානුපස්සනාව. ඇයි සුවපත් භාවයේ පතනකොට මිනිස්සෙගේ විඥාණය මෙනෙහි වෙන්නේ කය මෙනෙහි වෙනවා. එහෙනම් කය මෙනෙහි වෙනවා නම් ඒක කොහොමද මෛත්‍රී භාවනාව වෙන්නේ? ඒක කායානුපස්සනාව. අපි මේ ලෝකේ යම්කිසි කෙනෙක් ගියා බලලා අනේ පව් මේ සත්වයා දුක් වෙනවා, සසරේ ඉපද මෙයා තව කොච්චර කාලයක් දුක් වෙන්නද? මේ ලෝකේ අපට අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, දරුවෙක්ලා ඉපදිච්ච කෙනෙක් නැත්තම් මගේ ඥාතියෝ මිත්‍රයෝ නේද මෙච්චර දුක් විඳින්නේ? මගේ දෙමව්පියෝ තාම නිවන් දැකලා නැහැ. මං වෙනුවෙන් ජීවිත කාලෙම පූජා කරලා වේශමාන්සි වෙලා අම්බ කරලා කණ්ඩ බොණ්ඩ දීපු දෙමව්පියෝ තාම සංසාරේ ඇවිද ඉන්නවා. එතර වෙන්න දොර හැරලා දෙන්න කෙනෙක් නැහැ. එහෙනම් මේ විදියට මා කරුණාවෙන් පෙරිලා මේ සියලු දෙනාටම සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ පතනකොට මේ අයගේ කය අපට මෙනෙහි වෙනවා, පුද්ගල ස්වභාවය මෙනෙහි වෙනවා. එහෙනම් සත්ත්ව ස්වභාවය මෙනෙහි වෙනවා නම් ඒ වැඩිලා තින්නේ කායානුපස්සනාව. නිරෝගී භාවයේ තුලින්, නිදුක් භාවයේ තුලින් අපි පතන්නේ කායික සුවය, මානසික සුවය. එනම් කායානුපස්සනාව අපි දන්නේම නැතුව සජ්ජායනා කරලා. ඒ වගේම නැවත අපි අවධානම යොමු කරනවා සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ තුලින් මොනවද වැඩුවේ කියලා අනකට අපි කියනවා මේ ලෝක සත්‍ය සසරෙන් එතර කරන්න තමයි මම මේක සජ්ජායනා කරන්නේ. එනම් වේදනානුපස්සනාව තමයි මෙතන සිදු වෙලා තියෙන්නේ. දුක්ඛ කියලා කියන්නේ වේදනාව. එනම් මේ වේදනානුපස්සනාව මේ සසර දුකෙන් එතර කරන්න ඕනේ කියන අදහස තුළ අන්තර්ගතයි. බලන්න අපි සතර සටිපට්ඨානය වඩලා තිනවා මෛත්‍රී භාවනාව තුළින්. අවබෝධය නැති නිසා අපි පිළිගත්තේ නැ. දැන් අපට තේරෙනවා අමතනම සතර සතිපට්ඨානය තමයි මෛත්‍රිය තුලින් කරලා තියෙන්නේ කියලා. එහෙනම් අපේ ජීවිතය තුළ අපි මේ සියලු සත්වයන්ගේ දුකෙන් නිදහස් කරන්න යනකොට ලෙඩ රෝග වලින්, වේදනා වලින් අපි නිරෝගී භාවය පතනකොට මේ සංසාර දුකෙන් විමුක්තියට පත් කරන්නට සුවපත් භාවයේ පතනකොට නිවනින් සියලු සත්වයෝ සනසනකොට වේදනානුපස්සනාව අපි දන්නේම නැතුව සම්පූර්ණ බවට පත් වෙලා ඒ විතරක් නෙමෙයි සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ තුලින් අපි මොනවද වැඩුවේ මෛත්‍රී භාවනාවද වැඩුවේ කියලා බලනකොට අපි මෛත්‍රී භාවනාව වඩලා නැහැ ධම්මානුපස්සනාව වඩලා කොහොමද මේ ධම්මානුපස්සනාව වැඩුනේ කියලා බලනකොට අපට පෑදිලිව තේරෙන එක ධම්මපදයක් තමයි අපි මේ ලෝකයේ තරාතිරමක් නැතුව මිතුරාටත් අතුරාටත් එක විදියටම මෛත්‍රිය බෙදනකොට අපගේ සිතේ අඩුපාඩු අපි හදනවා අපි දන්නේම නැහැ. ධම්මානුපස්සනාව කියන්නේ ධර්මයට අනුව මේ ලෝකයේ දියා බැලීම. මොකද්ද ධර්මය? සියලු සත්වයන්ගේ සිතට කයට දුක් නොදී ජීවත් වීමේ ප්‍රතිපත්තිය. එහෙනම් අපේ ජීවිත කාලය පුරාම මට තරහා යනවා. ඒ තරහා යන එක නැති කරන්න ඕනේ. ඒ නිසා කන්තිය වඩනවා, මෛත්‍රිය වඩනවා. තමන්ගේ ජීවිතයේ ගොඩාක් අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු හදාගන්න ඕනේ. ඒ නිසා භාවනා කරනවා. තමන්ගේ ජීවිතයේ සිල් රැක ගන්න අමාරුයි, සිල් කැඩෙනවා. පංචකාමයන් වලට කැමති. ඒ නිසා සිත සංවර කරන්න භාවනාව යෙදෙනවා. මේ මොන ප්‍රකාශනය අරන් බැලුවත් මෙතන ධර්මානුකූල චර්යාවක් විතරයි ඇත්තටම පවතින්නේ. අපි පුරුදු වෙලා ඉන්නවා නාන ප්‍රකාර වැඩ රාජකාරී වල යෙදෙන්න. හැබැයි සෑම කාර්යයක් තුළින්ම ධර්මානුකාරණාවක් සිදුවෙන බව අපට අවබෝධ වෙලා නැහැ. එහෙනම් අපේ ජීවිතවල අපි තේරුම් ගන්න ඕන ප්‍රධාන කාරණාව තමයි අපි මේ මෛත්‍රී භාවනාව වඩන්නේ මේ චෛතසිකය අදන්න. මේ මෛත්‍රී සජ්ජායනාව තුළින් අපගේ සිත දුකෙන් එතර කිරීම තමයි අපේ එකම පරමාර්ථය. සතර අපායට යන්න මෛත්‍රී භාවනාව වඩන කෙනෙක් මේ ලෝකේ ඉන්නවද කියලා බලනකොට එහෙම කෙනෙක් මේ ලෝකේ නැහැ. දිව්‍ය ලෝකයෙන් සක්විති රජකම ලබාගෙන ඒ ලෝකේ රජකම් කරන්න මෛත්‍රී භාවනාව වඩන කෙනෙක් ඉන්නවද කියලා බැලුවාම එහෙම කෙනෙකුත් මේ ලෝකේ නැහැ. නැවත නැවත භවයේ යන මෛත්‍රී භාවනාව වඩන කෙනෙක් මේ ලෝකේ ඉන්නවද කියලා බැලුවාම එහෙම කෙනෙකුත් මේ ලෝකේ නැහැ. එහෙනම් මෛත්‍රී භාවනා යෝගියා මේ ලෝකේ බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා අහුවාම එයා කියනවා නිවන තමයි කියලා. එහෙනම් නිවන පතාගෙන භාවනා කරනවා නම් මේ මෛත්‍රී වාක්‍ය සජ්ජායනා කිරීම තුළින් එයා පතන්නේ විමුක්තිය නම් ඒ කියන්නේ එයාගේ අඩුපාඩු හදා ගන්නවා කියන එක නේද? පාරමිතාව පුරනවා කියන එක නේද? එහෙනම් පාරමිතා පිරෙනවායි කියලා කියන්නේ මෛත්‍රිය තුළින් බුදු වෙන්න රාහත් වෙන්න පුළුවන් කියලා කියන්නේ එයාගේ අඩුපාඩු සෑම දෙයක්ම සෑම තප්පරයක් ගානේ නිවැරදි වෙනවා කියන එක. තමන්ගේ ಗುಣධර්ම ක්‍රමක්‍රමයෙන් වැඩිලා ಗುಣධර්ම වලින් ඒ විඥාණය පරිපූර්ණ වෙනවා කියන එක. එහෙනම් මේ විදියට මේ මෛත්‍රී භාවනාව තුළින් අපට පුළුවන්කම තියෙනවා අපේ විමුක්තිය සලස ගන්න. එහෙනම් මේ විමුක්තිය සලසන මේ මාවතේ අපි කරන සෑම චර්යාවක් තුළින්ම ධර්මයක් වෙලා තියෙනවා. ඒතුව අපි මිතුරට මෛත්‍රී කරන විදියටම අපි අතුරටත් මෛත්‍රී කරනවා. සිතට වෙනස් වෙන්න දෙන්නේ නැහැ. පරණ තරාව මතුවෙන්න දෙන්නේ නැහැ. ඒ තරාව මුදුමුලත් එක්කම උදුරලා විසි කරනවා. ඒ කටුපඳුරු අපේ සිතේ අපට වැවෙන්න දෙන්න බෑ. ඒතුව මේ මෛත්‍රියට ඒක පටහැනි. එහෙනම් අපේ සිත්වල තියෙන අමනාපකම්, විරුද්ධකම්, පොරබැදීම්, පීඩන, කම්පන හැම එකක්ම අපි අයින් කරගන්නවා, නිරෝධ කරගන්නවා. මේ මෛත්‍රී පාරමිතාව සම්පූර්ණ කරන්න. එහෙනම් සෑම අවස්ථාවක් තුළම අපි ධර්මානුකූලව මේ කටයුතු කරපු නිසා, ධර්මයෙන් අපිව පෝෂණය කරපු නිසා, ධර්මචර්යාවේ නිරත වුණ නිසා ධර්මානුපස්සනාව මේ ස්ථානයේ සම්පූර්ණ වෙලා. ඒ වගේම සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ නිර්වාණ සම්පත්තියේ පතනකොට අපගේ ජීවිතයේ අපි නොදැනුවත්වම සිද්ධියක් වෙලා තියෙනවා. සෑම වාක්‍යයක්ම වරද්දන්නටුව කියන්න සීය පවත්තන්න ඕනේ. පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ මෛත්‍රී වාක්‍ය වෙනස් නොවෙන්නට සීය පවත්තන්න ඕනේ. අපි මේක සෑම මොහොතම මෙනෙහි කරන්ට මේම කාර්යවයක යෙදিলা ඉන්න බව නිතර නිතර සීය පවත්තන්න ඕනේ. මෛත්‍රී භාවනාව තුළින් අපේ සිත තුනී වෙනවා, මුරුදු වෙනවා, සියලු සත්වයෝ කෙරෙහි අනුකම්පාව වැඩෙනවා. මේක පිළිබඳව සීයෙන් ඉන්න ඕනේ. එහෙනම් මේ වඩලා තින්නේ චිත්තානුපස්සනාව බලනකොට සතර සතිපට්ඨානය තමයි ජීවිත කාලෙම වඩලා තියෙන්නේ. හැබැයි අපි දන්නේ නැතුව කියනවා මෛත්‍රී භාවනාව වැඩුවයි කියලා. එහෙනම් මේ ආකාරයට අපගේ ජීවිත කාලයේ පුරාම අපි මෛත්‍රිය වඩලා මෛත්‍රිය තුළින් සතර සතිපට්ඨානය වඩලා අපි මොනවද කරලා තින්නේ කියලා බලනකොට ඉවසීම ප්‍රගුණ කරගෙන තිනවා, කන්ති පාරමිතාව පුරලා තිනවා. අපි දන්නේ නැහැ කොහොමද කන්තිය වැඩුනේ කියන එක. දැන් අපට ලොකු ප්‍රශ්නයක්. සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ පතනකොට කන්තියක් වැඩෙන්න පුළුවන් කමක් නැහැ. හේතුව කන්තිය කියන්නේ වෙනම පාරමිතාවක්. මේ භාවනාව තුළින් මේක වැඩුනේ කොහොමද කියලා ඔයලා බලනකොට විදර්ශනාවට ගෝචර වෙන කාරණාවක් තමයි මේක පැය ගාණක් වඩන්න, ජීවිත කාලෙම වඩන්න මොනතරම් ඉවසීමක් තියෙන්න ඕනේද. අපි කෙනෙකුට කතා කරලා නැගිටින්න කියලා කිව්වම එයා නැගිටිනවා. එළියට යන්න කියලා කිව්වම එයා එළියට යනවා. එළියට ගිය කෙනාට ඇතුළට එන්න කිව්වම එයා ඇතුළට එනවා. ඉඳගන්න කිව්වම ඉඳගන්නවා. නැවත එයාට නැගිටින්න කිව්වම එයා නැගිටිනවා. එළියට යන්න කිව්වම එළියට යනවා. නැවත එයාට ඇතුළට එන්න කිව්වම එයා ඇතුළට එනවා. ඉඳගන්න කිව්වම ඉඳගන්නවා. තුන්වෙනි වතාවටත් එයාට නැගිටින්න කිව්වම එයා නැගිටිනවා. එළියට යන්න කිව්වම එළියට යනවා. ඇතුළට එන්න කිව්වම ඇතුළට එනවා. ඉඳගන්න කිව්වම ඉඳගන්නවා. හතරවෙනි වතාව නැගිටින්න කියනකොට ඇයෙන්නේ නැහැ වාගේ ඉන්නවා. එයාට පොඩ්ඩක් අමනාපකින් ඇයි මම නැගිටින්නේ? ඕනේ නැහැ. එයාගේ ලෝකේ නඩත්තු කරන්න මට උවමනාවක් නැහැ. මේ වගේ අද්දකින් අපගේ ජීවිතවල අනන්ත අප්‍රමාණ තියෙනවා. ළමෙක් අපි ළඟට ඇවිල්ලා කතා කරලා මට මේක ඕනේ, මට මේක කරලා දෙන්න කියලා එක වතාවක් දෙක දෙවතාවක් කියනකොට අපි කරලා දෙන්නම් කියලා පොරොන්දු වෙනකොට එයා නැවත නැවත මේක කියනවනම් අපි තරහා ගිහිල්ලා එයාට පාර දෙන්නේ නැද්ද? බනින් නැද්ද? අමනාප වෙන්නේ නැද්ද? කෝපෙන් කිපෙන්නේ නැද්ද? අපට මේ අද්දකීම් තියෙනවා. එහෙනම් අපේ ජීවිත කාලය තුර අපට දෙතුන් වතාවක් කියනකොට මෙච්චර තරහා යනවනම් අපගේ ජීවිතවල අත්තට වතාවක් එකම කාරණාව පොරොත්තු දෙන්නේ නැත්නම් තෑය 24 පුරාම මෛත්‍රී වාක්‍ය සජ්ජායනා කරන්න එකම දේ නැවත නැවත කියන්න මොනතරම් ඉවසීමක් අපි තුල අන්තර්ගත වෙලා තියෙන්න ඕනේද? එහෙනම් කවදාවත් කිපෙන්නේ නැතුව, තරහ වෙන්නේ නැතුව, කෝප වෙන්නේ නැතුව මේ වාක්‍ය නැවත නැවත ජීවිත කාලයේ පුරාම සජ්ජායනා කරනකොට අපි දන්නේම නැහැ පුදුමාකාර ඉවසීමක් ඇති වෙලා. අතුරගෙන් පලිගන්න මෙච්චර කාලයක් අපි සැලසුම් කළා. හැබැයි අද අතුරට අපමල් රේණුකවත් මොකවත් වෙන්නේ නැතුව ඉන්න අපි අතුරට මෛත්‍රී කරන්න වෙලා. එනම් මේ ලෝකේ සෑම සත්වයකටම අපි අනුකම්පා කරනකොට ඒගොල්ලන්ගේ සිතට කයට දුක් නොදී ජීවත් වීමේ ප්‍රතිපත්තිය අදනකොට අපි විසින් මොනවද අදාගෙන තියන්නේ කියලා කල්පනා කරනකොට අපට පෑදිලිව පේනවා අපි මේ ලෝකේ ඉවසීම වඩලා. බලන්න මේ ඉවසීම වඩනකොට අපගේ විඥාණයට තවත් විද්‍යාත්මකව වෙනසක් සිදු වෙනවා. කලින් යම්කිසි කෙනෙක් අසෝබන ලෙස ඇසුරුනාම බනින්න හිතෙනවා. මනුස්සයෙක් ඉස්වචන කතා කරනවා නම් එයාට දොස් කියන්න හිතනවා බලන්නකෝ කතා කරන තරමක් කතා කරන්නේ පැවත්මට නේ කියලා. එහෙනම් යම්කිසි මනුස්සයෙක්ගේ පෙනුම ටික හොඳ නැත්නම් පිළිවෙත ටික හරි නැත්නම් එයාට නිඳා කරනවා අපහාස කරනවා. එහෙනම් මේ ක්‍රමවේදය තුලින් අපේ ජීවිතය අපි පවත්වාගෙන ඇවිල්ලා මේ මෛත්‍රී භාවනාව වඩනකොට මේ මෛත්‍රී භාවනාව කරනකොටගෙන දැන් මේ ලෝකයේ සියලු සත්වයෝ සුවපත් වෙලා නිදුක් වෙලා නිරෝගී වෙන්න ඕනේ නිවනින් සැනසෙන්න ඕනේ කියන එක සජ්ජායනා කරලා මේක කයට පත්තියන් වෙලා කිසිම කෙනෙකුට දුක දෙන්න බෑ. හේතුව නිදුක් භාවයේ ජීවිත කාලෙම පතලා මෙයාගේ චර්යාවට මට දොස් කියන්න බෑ. හේතුව එයා දුකටපත් වෙනවා. මෙයාගේ වචනවලට නිඳා කරන්න බෑ. හේතුව දුකටපත් වෙනවා. මානසිකව එයා ලෙඩ වෙනවා. කිසිම කෙනෙකුගේ අඩුවක් මට පෙන්වන්න බෑ. විවේචනය කරන්න බෑ. හේතුව එයා දුක් වෙනවා. මානසිකව ලෙඩ වෙනවා. නිරෝගී භාවයේ නිදුක් භාවයේ පතන මට ඒක දෙන්න බෑ. දුක දෙන්න බෑ. අසනීප කරන්න බෑ. හේතුව මම නිරෝගී භාවයේ පතන කෙනෙක්, නිදුක් භාවයේ පතන කෙනෙක්. එහෙනම් අපි අපෝසත් වෙනවා, අන්ත අසරණ වෙනවා. මේ ලෝකේ අපිටරම් අසරණ යාචකෙක් නැතුව යනවා. හේතුව කිසිම කෙනෙකුගේ කිසිම වැරද්දක් කියන්න බැරි තරම් අන්ත අසරණ වෙනවා. එහෙනම් මේ ස්වභාවයට කියනවා කන්ති පාරමිතාව පරිපූර්ණ වෙලා කියලා. බලන්න කන්තිය අපි තුලින් වැඩෙන ක්‍රමවේදය. එහෙනම් අපි ඉවසීම නැහැ කියලා කියන අවස්ථා තියෙනවා. ඉවසීම නැහැ කියලා කියන්නේ මොනවද? අපි මුල් කරගෙන කියන්නේ වචනය, ක්‍රියාව. සිත කැළඹිච්ච බව අඳුනා ගන්න අපට ශක්තිය නැහැ. චිත්ත වීතියක තියෙන කම්පන ධාරිතාව මැනගන්න අපට ප්‍රඥාව නැහැ. එහෙනම් සෑම චෛතසිකයක් තුලින්ම භ්‍රමණය වෙලා චෛතසික බී වෙනවා. එහෙනම් සිතිවිලි වශයෙන් මේක එළියට බැහැර වෙනකොට ඒකේ ධාරිතාව දකින්න ප්‍රඥාවන්තයා විතරයි දන්නේ සිත කැළඹිලා කියලා. ඒ අවබෝධයේ නැති සාමාන්‍ය පුතුජන සියලෝම දෙනා තීරණය කරන්නේ ක්‍රියාවෙන් වචනයෙන් තමයි ඉවසීම අඩු කියලා. එහෙනම් අපි කලබල වෙලා කතා කරනවා නම්, නානා ප්‍රකාර කරුණු කාරණා ඉදිරිපත් කරනවා නම් අපිට උත්තරේ ඇයෙනකම් ඉවසීමක් නැත්නම් පැය ගාණක් අපි කතා කරගෙන යනවා, උත්තරේ තියෙනවා, උත්තරේ කියන්න දෙන්නේ නැහැ. ඇයි ඒක කියනකම් ඉවසගෙන ඉන්න බෑ විනාඩි පහක්? එහෙනම් මේ විදිහේ කතා කරන අපි කියන බලන්නකො කිසිම ඉවසීමක් නැති මිනිස්සෙක් කතා කරනවා අනිත් මිනිස්සයාට උත්තරයක් දෙන්නවත් කාලයක් දෙන්නේ නැහැ කියලා. ඒ වගේ තමයි චර්යාවෙන් කොහමද ඉවසීම නැත්තේ කියලා අපි පුරු තේරුම් ගන්නේ ඒ ක්‍රියාකාරීත්වය තුළ තියෙන කලබලකාරීත්වය. බඩමුට්ටු පෙරලගෙන යනවා නම් ළඟ තියෙන්නේ මොනවද කියන අවබෝධය නැතුව පාවගෙන යනවා නම් එයා යන වේගයේ වැඩි නම් මිනිසුන්ගේ ඇඟේ බඩමුට්ටුවල ඇප්පෙනවා නම් අපි කියන කිසිම ඉවසීමක් නැහැ බලන්න කොච්චර කලබලද කියලා. එහෙනම් මේ කන්තිය අපි තීරණය කරන්නේ ඉවසීම ප්‍රමාණය කියලා මැනගන්නේ කොහමද? මේ වචන වලින් චර්යාවෙන් තියෙන ධාරිතාවට අනුව. එහෙනම් සියලු සත්‍යයන්ට සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ, නිර්වාණ සම්පත්තිය පතන කෙනා මේ ලෝකේ කිසිම චර්යාවක් කරන්නේ නැත්නම්, කිසිම කටයුත්තක නිරත වෙන්නේ නැත්නම් එයා මේ ලෝකේ සෑම කෙනාගේම නිර්වාණ සාන්තියම පතනවා නම්, සෑම කෙනෙකුගේ සිතට කයට දුක් නොදී ඉවසීමෙන් කටයුතු කරනවා නම් එයා තරම් මේ ලෝකේ කන්තිය පුරපු කෙනෙක් නෑ. හේතුව එයා දිහා දකින්නකොට අපිට හිතෙනවා බලන්නකෝ මොනම දේ එයාට පෙනුනන් කිසිම ප්‍රතිචාරයක් නෑ. මොන කතන්දරයක් එයාට කිව්වත් බලන්නකෝ කිසිම උත්තරයකුත් නෑ. එයාට ලුණු ඇඹුල් ඇතුව දුන්නත්, ලුණු ඇඹුල් නැතුව දුන්නත්, සීනි දාලා තේ දුන්නත්, සීනි නැතුව තේ දුන්නත්, සද්ද නැතුව බොනවා මොනතරම් උත්තරී මනුෂ්‍ය ධර්මද කියලා අපි සන්තෝෂ වෙන්නේ නැද්ද? අපේ ගෙවල් වල කට්ටියගේ ඉවසීම අපට හොඳට බලන්න පුළුවන්. දවල් දාන ටික පැය දෙකක් විතර පරක්කු කරලා බලන්න ඒ අයගේ කන්ති පාරමිතාවේ ප්‍රමාණය අපට වචන වලින් කනේ පාර වලින් පොළො වලින් අපට දැනගන්න පුළුවන් කොච්චර ඒගොල්ලෝ කන්තියේ වඩලා තියනවද කියලා. රවණවා කතා කරන්නේ ආක බලාගෙන ඉන්නවා අමනාපෙන් ඉන්නවා. වැඩ රාජකාරිය වල නිරත වෙනකොට ඒ බඩමුට්ටු ගන්න වේගය තියෙනකොට ඇති වෙන ශබ්දය මේවා වැඩි තරහකින්. එනම් පැය දෙක ආහාරයේ පරක්කු වෙනකොට එයාගේ චර්යාවෙන් එයාගේ ඉවසීම මට්ටම එළියට එනවා. එනම් අපි කවදාරි දවසක තේ හදනවා නිකන් ඉඳුල් වතුර වාගේ. අපේ තේවල කිසිම රාක් නැහැ, සීනි මොකවත් නැහැ. අර කෝප්ප පිනා මොදපු වතුර වාගේ තේක අදලා බලන්න ගෙදර කට්ටියගේ ඉවසීම කොච්චරද කියලා දැනගන්න පුළුවන්. එනා ඉවසිලිවන්තයා ඒ තේක බීලා කියනවා හැමදාම තේ බීලා මට පුදුම කලකිරීමක් තිබුණේ, අද නම් සුප්පකාරී රසයි කියලා කියනවා. ගෙදර කට්ටිය කල්පනා කරනවා අදත් ඇදුවේ තේ එකක් තමයි, එහෙනම් එයාට මේක සුප්පකක් වශයෙන් අවබෝධ වෙලා, එහෙනම් එයා කවදාවත් මේකට අඩුවක් කියන්නේ නැහැ, ඒකේ නැති ගුණයක් කියනවා, සත්පුරුෂ ගුණයක් එයා එලිදරව් කරනවා. හැමදාම ලුණු ඇඹුල් ඇතුව කෑම හම්බුණා, අද කිසිම ව්‍යංජනයක ලුණු නැහැ. ලුණු නැතුව කෑම ගත්තාම තියෙන අත්දැකීම එයා විඳිනවා, සන්තෝෂ වෙනවා. එයා කියනවා හැමදාම කෑම වලට ලුණු තිබුණා, ලුණු ඇතුව තියෙන කෑම වල අත්දැකීම මට තියෙනවා, හැබැයි ලුණු නැති කෑම වල අත්දැකීම මට නැහැ. ඒ අත්දැකීම අද පූජා කළාට ගොඩාක් ස්තුති කියලා කියනවා. බලන්න එයාගේ වචන වල තියෙන සත්පුරුෂ භාවය. කවදාවත් එයාත් එක්ක ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. එයා කාගෙත් එක්කවත් ගැටෙන්න යන්නේ නැහැ. තමන්ගේ කර්මය මේකනම් ඒක සන්තෝෂයෙන් විඳිනවා මිසක්. එනම් මේ විදියට තමන්ගේ ජීවිත කාලය පුරා මේ මෛත්‍රිය වඩනකොට එයා තුලින් කන්ති පාරමිතාව වැඩෙනවා. එයා දන්නේ නැහැ මේ මේකක් වැඩෙන බව. එයාගේ චර්යාවෙන් වචන වලින් සිතිවිලි වලින් එයාට තේරෙනවා මම ඉස්සරට වඩා ගොඩාක් වෙනස්. මාතුල ගොඩාක් දේවල් දැන් වැඩෙනවා. මට ඉස්සර වාගේ මිනිසුන්ට ලිදවන්න බෑ, දොස් කියන්න බෑ, නිඳා කරන්න බෑ. ඇයි? නිදුක් භාවයේ පතන නිසා කිසිම කෙනෙකුට මට රිදවන්න පුළුවන් කමක් නැහැ. මම අන්ත අසරණ වෙලා කියලා තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා. මේක තමයි කන්ති පාරමිතාව සම්පූර්ණ වෙච්ච එකේ සලකුණ. එනම් මෛත්‍රී භාවනා වඩන මෛත්‍රී භාවනා යෝගියා මේ ලෝකේ කන්තිය වඩනවා, ඉවසීම ප්‍රගුණ කරනවා කියන එක දැන් අපි සැක නැතුව දැනගත්තා. එහෙනම් අපි මෛත්‍රී භාවනාව කරපු කාලයත් එක්ක බලනකොට, ඒ වඩපු අවුරුදු ගානත් එක්ක අපි ගණන් අදලා බලනකොට, දැනුත් අපි පොඩ්ඩක් එයා මෙයා වෙන්න බෑ කැළඹෙනවා නම්, එකට එක කතා කරගන්නවා නම්, තාම පලිගැනීමේ අදහස අපි තුල තියෙනවා නම්, තාම ද්වේෂය අපි තුල නිදන්ගත වෙලා තියෙනවා නම්, මෛත්‍රී භාවනාව කෙරුණද කියලා ඇහුවාම මෛත්‍රී භාවනාව වාගේ එකක් කෙරුණා, හැබැයි ඒක කෙරිලා නැහැ. මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියා නිතරම භාවනාවේ නිරත වෙනවා. එයා නිතරම මේ ලෝකෙට දාන අතර පූජා කරනවා. සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ, නිර්වාණ සම්පත්තිය. මෛත්‍රී භාවනා වඩන කෙනා නිතරම කන්ති පාරමිතාව පුරනවා. එහෙනම් දාන සීල භාවනා එයා සම්පූර්ණ කරලා, සීල සමාධි ප්‍රඥාත්‍ය සම්පූර්ණ කරලා, හේතුව සෑම අවස්ථාවක් තුළම ඉවසගෙන ඉන්නනම් සිදුවෙන සිද්ධිය එයාට වැටහෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙනම් බණිනකොට ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ බණිනකේ යථාර්ථය දැකලා. මට මේ ලෝකේ කවුරු රිදෙව්වත් කමන්නේ, නින්දා අපාස කළාට කමන්නේ, මම මේ ලෝකේ කිසිම කෙනෙකුට නින්දා නොකරමි, අපාස නොකරමි, මා මේ ලෝකේ කිසිම කෙනෙකුගේ සිතට කයට දුක් නොදමි කියන ප්‍රතිපත්තිය තුළ ඉන්නකොට, ඒක තුළ 100% ඉන්නකොට, එයා තරන්නේ ලෝකේ ප්‍රඥාවන්තයෙක් නැහැ. අපි හිතාගෙන ඉන්නවා උපාධි ගත්තාම ගොඩාක් පොත්පත් බැලුවාම සෑම කාරණාවක්ම ඔළුවේ රඳවගෙන පුස්තකාලයක් වගේ ඉතියාම අපි ප්‍රඥාවන්තයි කියලා අපි තරම් අනුවණෙක් නැහැ. අපි තරම් නිෂ්ප්‍රයෝජන මිනිස්සෙක් නැහැ. හේතුව ඒ වගේ ඔළුවේ ගොඩාක් දේවල් පටලවගෙන ඉන්න කෙනෙකුට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඉස් කියන වචනය. අපි ආලා තිනවා දේශනාවේ ඉස් පොටලේ ඉස් භික්ෂුව කියලා භාග්‍යතුන් වහන්සේ අමතනවා. ත්‍රිපිටක ග්‍රන්ථයේම කටපාඩමින් තියාගෙන ඉන්නවා. එහෙනම් අපේ ජීවිතවල අපි මේ විදිහට කටපාඩම් කරනවා නම් සෑම දෙයක්ම ඔළුවේ තැම්පත් කරගෙන ඉන්නවා නම් සෑම වාක්‍යයක්ම කටපාඩමින් අපි උසලාගෙන ඉන්නවා නම් එදා ඒ කියපු වචනේ අද අපට කියන්න සිද්ධ වෙනවා නේද? එහෙනම් අපිව අපි ඉස් කරලා හේතුව මේ මොකවත් වඩලා නැහැ. අවබෝධයක් නැහැ. එහෙනම් ඇත්ත ප්‍රඥාව මොකද්ද? මේ ලෝකේ කිසිම කෙනෙකුට දුක කරදරයක් කරන්නේ නැතුව සිතට කයට දුක් නොදී ජීවත් වීමේ ප්‍රතිපත්තිය තමයි මේ ලෝකේ ප්‍රඥාව. එයා තරම් ප්‍රඥාවන්තයෙක් නැහැ. හේතුව ඉගෙන ගත්තට වැඩක් නැහැ. මතක තියාගන්න කියට වැඩක් නැහැ. එයාගේ මේ ලෝක සත්‍යයට ඉරියරයක් වෙනවා නම්, ඉන්සාවක් වෙනවා නම්, තමන්ගේ ජීවිතයේ සසරෙන් එතර කරගන්න එයාට බැරි නම්, තමන්ගේ අඩුපාඩු හැදෙන්නේ නැත්නම්, එයාගේ අධ්‍යාපනයෙන් දැනුමෙන් වැඩක් නැහැ. එහෙනම් මොකවත් දන්නේ නැති චුල්ලපන්තකගෙන් ආනව අපි කුරාකොම්බියන් මේ දවස්වල කොහමද බෝවාරසික වෙන ඉරියර කිසිම දෙයක් නැහැ කියනවා. මනුස්සයෙක්ගේ සිතට කයට කොහමද මේ දවස්වල ඔබවහන්සේ නිසා තියෙන කරදර මොකවත් නැහැ කියනවා. එහෙනම් මේ ලෝක සත්‍යයගේ සිතට කයට දුක් දොන්න නොදෙන කෙනා තමයි මේ ලෝකේ ඉයලම තලයේ ඉන්න ප්‍රඥාවන්තයා. එහෙනම් අපි සෑම තප්පරයක් ගානේ, සෑම සිදුවීමක් ගානේ අපි මේ දේවල් මැනේ කරනවා නම්, මේ කන්ති පාරමිතාව තුළින් අපි මේ අවබෝධයෙන් කටයුතු කරනවා නම්, ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතම ගෝචර වෙන සංඥා සංස්කාර වලට ප්‍රතිචාර නොදක්වනවා නම් අපි තමයි මේ ලෝකයේ තථාගතයන් වහන්සේ සරණ යන ප්‍රඥාවන්ත ආර්ය ශ්‍රාවකයෝ. එහෙනම් අපේ ජීවිත තුළ අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ ආයතන අයතුලින් මේ පාරමිතාව සම්පූර්ණ කරන්ට. මේ ආයතන අයතුලින් ඉවසන්න ඕනේ. අපි හිතාගෙන ඉන්නවා කය එක්තැනක තිබ්බාම, පිළිමයක් වගේ තිබ්බාම අපි තමයි මේ ලෝකයේ ඉවසීමේ තරඟෙන් එක කියලා. නෑ, අපේ අනිත් ආයතන හැම එකක්ම කොඳුරනවා පංචකාමයන් පිළිබඳව. එහෙනම් එහෙම එක්තැන් වෙලා පිළිමයක් වගේ ඉන්න කෙනා කන්ති පාරමිතාව සම්පූර්ණ කළා නම් උත්පත්තියෙම අංශභාගයේ ඇදිලා ආබාධිත වෙලා ජීවිත කාලෙම රෝදපුටු ඉන්න කෙනා එතකොට කන්ති පාරමිතාව පිළිලද, එයා බුදු වෙලාද කියලා බලනකොට මාර්ගඵලයක් තියා මොකවත් නැහැ. එහෙනම් මොකද්ද මේ ඉවසීම එක්තැන් වෙලා ඉන්න එක නෙමෙයි. ජීවිත කාලෙම කතා කරන්න, කතා කෙරුවත්නේ ප්‍රශ්නේ තියෙන්නේ මිනිසුන්ට ඉතරි දෙන්නේ, කතා කරන්නේ නැතුව ඉන්නවා. එහෙනම් එයා සම්පූර්ණයෙන්ම කන්ති පාරමිතාව හදලද, එයා බුදු වෙලාද, මාර්ගඵල වලටපත් වෙලාද කියලා බලනකොට මොකවත් නැහැ. හේතුව උත්පත්තියෙම ගොළුව ඉන්නවා මේ ලෝකේ. කතා කරන්නේ නැහැ වචනයක්වත් ජීවිත කාලෙම. ඉතින් එයා බුදු වෙන්න එපා ඔක්කොමට කලින්. අපගේ කනට ඇයෙන දේවල් අපි අදලා ඉන්නවා. කිසිම දෙයකින් කෙලෙසයක් ඇති වෙන්නේ නැහැ. අපේ කණෙන් අපි කර්ම ඇදෙන්නේ නැහැ කියලා කියනකොට, එහෙම කියනවා නම් එයා ඇදිලාද කියලා බලනකොට උත්පත්තියෙම ඉන්නවා ඇයෙන්නේ නැති කට්ටිය. තමන්ගේ ඒ ජීවිත කාලෙම තමන්ගේ කන හැෙන්නේ නැහැ. එහෙනම් එයාගේ පාරමිතාව ඔක්කොමට කලින් පිරෙන්න එපාය. කණෙන් කර්ම ඇදෙන්නේ නැහැ, මොකවත් පේන්නේ නැහැ කියනකොට ඉස්සෙල්ලාම රහත් වෙන්න ඕනේ උත්පත්තියෙම අන්ධ මනුස්සයා නේද? එහෙනම් මේ විදිහට මේ ආයතන අයදියා බලනකොට අපට තවත් ප්‍රශ්නයක් එනවා. එහෙනම් ඉවසීම සිතට පුරුදු කරන එකක් නෙමෙයි, ආයතන අයතම පුරුදු කරන්න ඕනේ. මොනම දේ දැක්කත් කැළඹෙන්න එපා. ඒක ඇසට පේන දෙයක්, අපි මොනවද මේ ලෝකෙට පෙන්නුවේ? ඒක තමයි අපට පේන්නේ. උදාහරණයක් වශයෙන් හොඳට සීලවන්තව ඇඳුම් ඇඳගෙන සුදු පාටින් ඇඳගෙන පිළිවෙලට මේ ලෝකේ ජීවත් වෙලා බලන්න, මුළු සර්වාංගෙම වැයෙන විදිහට ඇඳුම් ඇඳගෙන බලන්න, අපිටත් පේන්නේ ඒ වාගේ ගොඩාක් සීලවන්තව කයවාගත්ත මිනිස්සු. ඒ වගේම අඩනිරුවතින් ඉඳලා පුරුදු වෙන්න ඒ විදියටම ඉන්න නිතර නිතර සිතිවිලි ඇති කරලා බලන්න, අපිට හම්බෙන යාළුවෝ මිත්‍රෝ ඒ වාගේමයි. අපිට පාරේ යනකොට පේනවා එක්කෙනෙක් අනවශ්‍ය විදියට ඇඳුම් අඳිනවා නම් එයාට කියන ඥාතියෝ මිත්‍රයෝ ඒ යාළුත්ව පරම්පරාවම ඒ වාගේ ඇඳුම් අඳින කට්ටිය. බීපද්දෙකුගේ දුරකථන අංකයක් අරගෙන එයාගේ ෆෝන් එකෙන් පරීක්ෂා කරලා බලන්න එයාගේ යාළුවා කවුද කියලා සියලෝම දෙනා දබෑරුමේ මුණ ගැහෙන්න පුළුවන් කට්ටිය. ඔරකම් කරන මිනිස්සෙකගේ දුරකථනේ අරගෙන නාංක ටික පරීක්ෂා කරලා බලනකොට ඒ සියලෝම දෙනා අදින්නා දාන කරන කට්ටිය. ඇයි ඒ වැව්වල ඒ මාළු තමයි ඉන්නේ. එහෙනම් අපගේ සිත කොමද? ඒකට අනුව තමයි ඥාතියෝ මිත්‍රයෝ දෙමව්පියෝ දූදරුවෝ අම්බෙන්නේ. දෙමව්පියෝ සීලවන්ත ගුණවන්ත නම් ඒ කාන්ත වශයෙන්ම ඒ ගයෙන් ඉපදෙන බීජය සීලවන්ත ගුණවන්ත කෙනෙක්. එහෙනම් අපි මේ කන්ති පාරමිතාව පුරනකොට අපි දන්නේම නැහැ අපගේ ජීවිතය වෙනස් වෙනවා, අපගේ ජීවන රටාව චරිතය වෙනස් වෙනවා. එහෙනම් මේ ප්‍රඥාවට ගෝචර වෙන මේ සෑම කාරණාවක්ම අපි මෙනෙහි කරලා බලන්න අවශ්‍යයි. එහෙනම් අද ඉඳලා අපි මේ මෛත්‍රී භාවනාව වෙනස් විදියට වඩනවා. ඒ ක්‍රමවේදය තමයි සිල් ගන්න වෙනම කාලයකොත්, දාන දෙන්න වෙනම කාලයකොත්, සමාධි ප්‍රඥාවට වෙනම කාලයකොත්, කාන්තියට වෙනම කාලයකට කියලා දසපාරමිතාවට වෙන වෙනම කාලෙ මිඩංගු කරන්නේ. මේ මෛත්‍රී භාවනාව තුළින් සියලෝම දේවල් සම්පූර්ණ කරමු. එහෙනම් අද ඉඳලා මෛත්‍රී භාවනාව වඩන භාවනා යෝගියා සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියනකොට වචනයක් ගානේ එයාගෙන් දන් ලැබෙන්න ඕනේ මේ ලෝක සත්‍යයට. එයා දානේ පූජා කරන්න ඕනේ මේ ලෝක සත්වයාට. සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ පතනකොට එයාගේ මේ ලෝකෙට සීලය පූජා වෙන්න ඕනේ. සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ පතනකොට එයාගේ චිත්තානුපස්සනාව වැඩෙන්න ඕනේ. මම මොනවද කියන වාක්‍ය මොනවද මම මෙනෙහි කරන්නේ, මොන වගේ මානසිකත්වයේ තුලද මං ඉන්නේ, මේ පිළිබඳව චිත්තානුපස්සනාව නිතර නිතර පවතින ඕනේ. එනම් මේ ලෝකයේ අපගේ ජීවිතය සංසාරයෙන් එතර කරවන්නට උත්පත්තිය නවත්තන්ට භාවනාවක් තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ මෛත්‍රී භාවනාව. එනම් මේ ලෝක සත්‍යය පිළිබඳව අපි ගත්තාම අපි සිතට විතරක් අද ඉඳලා මෛත්‍රිය පුරුදු කරන්නේ, කන්තිය පුරුදු කරන්නේ, අද ඉඳලා අපි ආයතන අයතම පුරුදු කරන්න ඕනේ. කලින් සාකච්ඡා කළා වාගේ මේ ඇස් දෙකට මොනම දේ ගෝචර වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒක ඇස් දෙකට පේන්න තියෙන දේ පෙනිච්චාදේ. අපි මේ ලෝකෙට මොනවද පෙන්නුවේ ඒකයි අපට දැන් පේන්නේ. අපි හොඳ දේවල් පෙන්නවා නම් මේ ලෝකේ නාම රූප හොඳ විදියට අපට පේනවා. අපි පෙන්නලා තියන්නේ අසත්පුරුෂ විදියට නම්, දුස්සීල විදියට නම් ඒ දේවල් නැවත පේනවා. ඒක වළක්වන්න බෑ. එහෙනම් අද ඉඳලා අපි ඇස් වලින් ඉවසීම පුරුදු කරන්නේ කොහමද? මෛත්‍රිය වඩන්නේ කොහමද? අපට පේන කිසිම දෙයකින් අපි දුකක් දෙන්නේ, නින්දාවක් විවේචනයක් අගෞරවයක් ඇති කරන්නේ. මේ ලෝකේ කිසිම කෙනෙක් ලෙඩ කරන්නේ, අසනීප කරන්නේ. එහෙනම් පේන හැම දෙයක්ම මගේ කර්මයට අනුව පේන බව දැනගෙන සීයෙන් ඉන්නවා. මේකත් මෛත්‍රී භාවනාවක්. එහෙනම් අපේ ජීවිත කාලය පුරාම අපට පුළුවන්කම තියෙන්න ඕනේ මේ ඇස් වලින් ඉවසන්න. ඒ වගේම අපේ කන් වලට මේ ලෝකේ කවුරු මොනවා කතා කරුවත් කාම් වලින් ඉවසන්න බැරි නම් එයා තුල ඇති පාරමිතාවක් නැහැ. එහෙනම් මේ ලෝකයේ කවුරු මොනවා කිරුවත් අපි ඒක ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. ඉස්සෙල්ලාම අපේ ගෙවල් වල අපි ඉවසන්න පුරුදු වෙමු. අපේම ඥාතියෝ මිත්‍රයෝ දූදරුවෝ අපට බනිනේවා, නිന്ദා අපහාස කරනේවා සන්තෝෂයෙන් විඳ දරාගෙන ඉවසන්න මේ කනට කන්තිය පුරුදු කරමු. ආහාරය අපිට ලොකු ප්‍රශ්නයක් අද ජීවිතේ. ආහාරයේ පමණ අමතක වෙනවා. අපට කවදාවත් කට පියාගෙන ධානේ ගන්න පුළුවන්කම නැහැ. ඇයි? කට අරගෙන කතා කරනවා, කතා කරන ගමන් ආහාර ගන්නවා, කටේ ආහාර තියෙද්දි කරුණු කාරණා කියනවා, රූපවාහිනී නරඹ නරඹ ආහාර ගන්නවා, ඇවිද ඇවිද ආහාර ගන්නවා. කිසිම සංවර භාවයක් නැහැ අපේ ජීවිතේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ කය ඇදලා තියෙන්නේ ආහාර වලින්. සබ්බේ සත්ත ආහාර අට්ටික. අපේ දිවට ඉවසීම නැහැ, කන්තිය නැහැ, වාඩි වෙලා එක තැනක ඉඳලා සංවරව ගන්න පුරුදු නැහැ. ඇවිද ඇවිද ගත්තාම ඒ ආහාරේ අජීර්ණ වෙනවා. ඒකේ තියෙන පෝෂ්‍ය කොටස් කිසිම දෙයක් ශරීරගත වෙන්නේ නැහැ. කය අරියට නිරෝගී වෙන්න, නිරෝගී කරවන්න කිසිම දෙයක් ශරීරගත වෙන්නේ නැති නිසා අපට নানা ප්‍රකාර ලෙඩ රෝග. ආහාරේ පමණ දැනගන්න ඕනේ. ඊට වඩා ගන්නව නම් ඒ ගන්නේ වැඩිපුර දේ තවත් කෙනෙකුගේ ආහාරයක් නේද? එහෙනම් අපට ගන්න පුළුවන් ග්‍රෑම් 200 නම් 300ක් ගත්තොත් තවත් කෙනෙකුට දෙන්න තියෙන ග්‍රෑම් 100ක් හොරකම් කළා, අදින්නා දානය කළා. එහෙනම් කවදාවත් මේ දිවට අනවශ්‍ය විදියට කෑම දෙන්න එපා. මේ ඉවසීම පුරුදු කරන්න, මේ දිවට පමණ දැනගෙන ගන්න ඉවසීම පුරුදු කරන්න. වචන ඕන තරම් අපට කතා කරන්න පුළුවන්කම තියෙනවා. පමණ දැනගෙන කතා කරන්න, අවශ්‍ය වචනේ පමණ කතා කරන්න, කට තියෙනවා කතා කරන්න පුළුවන්කම තියෙනවා කියලා ගිරව්වාගේ කියවන්න එපා. කටට ඉවසීම පුරුදු කරන්න. මේ කයට අතපයට හොඳට ඇසිරෙන්න පුළුවන්, හොඳට ශක්තිය තියෙනවා කියලා ඉතුවාකාරකමෙන් ආංකාරයෙන් උඩඟුයෙන් ඇසිරෙන්න එපා. මේ කයට ඉවසීම පුරුදු කරන්න. විනයානුකූලව සීලානුකූලව ඉවසීමේ ඇකියාව පුරුදු කරන්න. මේ සිතට ඉවසීමක් නැහැ. එක විනාඩියට සිතවිලි සිය ගණන් නිස්පාදනය කරනවා. එනම් මේ සිතට අපි ඉවසන්න පුරුදු කරනවා. එනම් ලෝකෝත්තර කාරණා විතරක් සිතන්ටත්, නිතරම සිතවිලි රහිතව ඉන්නත්, එක අරමුණක ඉන්නත් ඉවසීම පුරුදු කරන්න ඕනේ. එනම් කන්ති පාරමිතාව කියන්නේ ආයතනයකට සීමා වෙච්ච එකක් නෙමෙයි. ආයතන අයතුලින්ම පුරුදු කරන්න ඕන, පරිපූර්ණ කරන්න ඕන පාරමිතා ගුණ ධර්මයක්. එහෙනම් අපේ ජීවිතවල අද ඉඳලා අපි මේක කමඨාණක් වශයෙන් වඩන්න ඕනේ. අද ඉඳලා මේක භාවනාවක් වශයෙන් පුරුදු කරන්න ඕනේ. අපගේ ජීවිත කාලය සසරෙන් එතර කරවන්න, මේ සංසාර විමුක්තියට පත් කරන්න මෛත්‍රී භාවනාව අලුත් මානසිකත්වයකින් මේ විදියට පුරුදු කරන්න ඕනේ. එහෙනම් මේ විදියට මේ මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන් නම්, මෛත්‍රී භාවනාව තුළින් කන්ති පාරමිතාව පරිපූර්ණ කරන්න පුළුවන් නම්, මේ චර්යාවේ සෑම තප්පරයක් ගන්න නිතර වෙන්න පුළුවන් නම්, එහෙනම් ඒ විදියට මේ භාවනාව වඩන භාවනා යෝගියාට එකක් සිද්ධ වෙනවා. ඒක තමයි මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන සසරෙන් එතර වීම. මොකක්ද මේ මාර්ගඵල කියලා කියන්නේ? මේ ඵලය ඇති වෙන ක්‍රමවේදය මේ මෛත්‍රී භාවනාව තුළින් අපි දැනගැනීම අවශ්‍යයි. බලන්න මේ භාවනා යෝගියා සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ පතනකොට එයා මේ ලෝකෙ මොකවත් උදරගන්න, ඒතු උදරගත්තු තර මිනිසයා දුක් වෙනවා. කිසිම මොහොතක අනවශ්‍ය විදිහට ඇසිරෙන්නේ අර මිනිසයාගේ මානසිකත්වය ලෙඩ වෙනවා. මේ විදිහට කල්පනා කරලා අනවශ්‍ය වැඩ මොකවත් කරන්නේ, එයා අවශ්‍ය වැඩ පමණක් කරනවා. ඒ කියන්නේ එයා සම්මා දෘෂ්ටියටපත් වෙනවා. සම්මා දෘෂ්ටියේ ඉඳගෙන එයා මේ ලෝකයේ සෑම දෙයක්ම කටයුතු කරන්න පුරුදු වෙනවා. එහෙනම් සෑම තප්පරයක් ගානේ සම්මා දෘෂ්ටිය තුළ ඉන්න මේ භාවනා යෝගියා නිතර නිතර මෙනෙහි කරන කාරණාවක් තමයි මම මේ ලෝක සත්වයාටම නිදුක් භාවයේ නිරෝගී භාවයේ සුවපත් භාවයේ දෙනවා. එහෙනම් කිසිම කෙනෙකුට ඉන්සා පීඩා කරන්න බෑ, කරන්නෙත් නෑ කියලා ප්‍රතිපත්තියක් එයා නොදැනුවත්වම එයාගේ සිත තුළ නිර්මාණය වෙනවා. දකින දකින කෙනාට සුවපත් වේවා කියලා ඉබේ කියවෙනවා. කොච්චර ඒ කන්තිය පිළිලද, මෛත්‍රිය පිළිලද කියලා බැලුවොත් එයා කතා කරන්නේ නැතුව ඉන්න කියලා තීරණය කරුවත් දන්නේම නැතුව සුවපත් වේවා කියලා කටින් එළියට බයින්නවා. ඒ කියන්නේ ඒ තරම් එයා භාවනා වඩලා. එහෙනම් මේ විදිහට අපි මේ ලෝකයේ කිසිම කෙනෙකුට දුකක් නොදී ජීවත් වෙන්න සම්මා දෘෂ්ටියටපත් වෙනකොට අන්නා සෝවාන් ඵලයටපත් වෙලා කියලා අපට තීරණය කරන්න පුළුවන්. හේතුව සතර අපායේ වැඩ මොකවත් එතන නැහැ. කිසිම කෙනෙකුගේ සිතට කයට දුක් දෙන්නේ මිත්‍යා දෘෂ්ටි මොකවත් නැහැ. එයා නිතරම සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ පතන මෙනෙහි කරන උත්තමෙක් වෙලා. ඒ විතරක් නෙමෙයි, මේ දානෙ කියන පාරමිතාවේ යථාර්ථය තමයි අත්තරීම. එහෙනම් එයා සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ මේ ලෝක සත්‍යයටම පුරා කුඹියාගේ ඉඳලා මිනිස්සයා දක්වා දෙවි දේවතාවෝ වෙනකම්ම එයා මේක පූජා කරලා දානේ දීලා අත්තරීම සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ එයා හැම එකක්ම අත්තරිනවා නම් ඒ අත්තරින්නේ දානේ නෙමෙයි, කර්මය. සෑම නාමයක් රූපයක් එක්ක තියෙන සම්බන්ධකම අත්තරිනවා. ඒ කියන්නේ එයා සකෘදාගාමි වෙනවා. එනා වාඩි වෙලා කල්පනා කරනකොට මම සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ, නිර්වාණ සාන්තිය පූජා කළාට තාම මගේ සිතුවිලි වලින් වරදි වෙනවා. සියුම් ලෙස මගේ අඩුපාඩු තියෙනවා. තාම මම පරිපූර්ණ වෙලා නැහැ. හේතුව කොච්චර මම නිදුක් වේවා කිය කිය ඉතියත්, නිරෝගී වේවා කිය කිය ඉතියත්, සුවපත් වේවා කිය කිය ඉතියත් තාම මගේ චෛතසිකවල දෝෂ තියෙනවා. සියොම් සියොම් වැරදි මගේ ළඟ තියෙනවා. එහෙනම් තාම මගේ සිත ਸਰව සම්පූර්ණ වෙලා නැහැ. පරිපූර්ණත්වයටපත් වෙලා නැහැ. මේ මෛත්‍රී වාක්‍ය මට තාම ඉමිකාරත්වය ලැබිලා නැහැ. තාම අංශකවල දෝෂ තියෙනවා. ප්‍රතිසතවලින් දෝෂ පවතිනවා කියන එක වටා ගන්නකොට සියොම් තැන්වල අඩුපාඩු අදනවා, අදන කාර්තවයේ නිරත වෙනවා. ඒ කියන්නේ ආයතනවල පටවි මට්ටමේ, ආපෝ මට්ටමේ දෝෂ ඔක්කොම නිර්දෝෂ වෙලා සියුම් මට්ටමේ දෝෂ පවතිනවා කියන්නේ අනාගාමි වෙලා. එයත් සම්පූර්ණයෙන්ම දුකෙන් නිදුක් වෙලා, නිරෝගී වෙලා, සුවපත් වෙලා, නිවනින් සැනසීලා ලෝක සත්‍යයටත් එක පරිපූර්ණව දීලා මේ ලෝකේ කිසිම කෙනෙක් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ. දාන පාරමිතාව පරිපූර්ණයි, සීල පාරමිතාව පරිපූර්ණයි, භාවනා පාරමිතාව පරිපූර්ණයි. ඒ කියන්නේ එයාගේ වැඩ නැවතිලා එයා රාහත් වෙලා. එහෙනම් මෛත්‍රී පාරමිතාව පරිපූර්ණ වෙනකොට මේ මෛත්‍රී පාරමිතාව බාර භාවනා වශයෙන් සිදු කරනකොට මාර්ගඵල ඉපදෙන ක්‍රමවේදය මේක. එහෙනම් අපේ ජීවිතවල අපි තාම අතුරටයි මිතුරටයි භාවනා කරනකොට මිතුරට හොඳට භාවනා වෙනවා. අතුරට භාවනා කරනකොට අතුර කරපු දේ මතක් වෙන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ අත්උස්සලා. ඇයි තාම අපේ අතුර කරපු දේවල් අපට මතක් වෙනවා. එයා කියපු කතන්දර තාම සිතේ නිදන්ගත වෙලා දැන්ුණත් අපට ඒක මතක් කරුවාම මතක් වෙනවා. ඒ කියන්නේ අපේ මෛත්‍රියේ අඩුපාඩු. දානයක් දෙනවා, දානේ බෙදනකොට ඇන්දේ අඩුපාඩු ඇන්දට එන්නේ නැහැ. පාත්‍රයට දානකොට දාලා ටිකක් ඉතුරු කරගෙන ඇන්දෙන් ඒක ආපහු ගන්නවා. තාම මේ මෛත්‍රිය අරියට බෙදෙන්නේ, බෙදන්න දක්ෂ නැහැ. එහෙනම් අපේ ජීවිතවල මේ අඩුව හදනකම් සම්මා දෘෂ්ටියට අපටපත් වෙන්න බෑ. දාන පාරමිතාව තුළින් සකෘදාගාමි වෙන්න බෑ. සියුම් තංගල අඩුපාඩු හදලා අනාගාමි වෙන්න බෑ. පාරමිතාව නිමා කරලා භාවනාව අවසන් කරලා රාත් වෙන්න බෑ. හේතුව මුලින් තියෙන පළවෙනි මට්ටමේ අඩුපාඩු ගොඩ. එනම් මේ භාවනාව අපි වඩනකොට ගොඩාක් ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. මේ භාවනාවම ඇති අපගේ විමුක්තිය සලසගන්න අපිට මේ භවයේම පිරිනිවෙන්න. එනම් අපේ ජීවිතවල අපි භාවනා 100ක් වඩලා ප්‍රතිඵල නැතුව අවනම්බුවට පත් වෙලා අගෞරවයට පත් වෙනවට වඩා හොඳ නැද්ද එකක් හරියට කරන එක? එනම් වැඩ දාය කරලා දායම පටල ගන්නවට වඩා ප්‍රඥාවන්තයාට සුදුසු දේ ප්‍රඥාවට ගෝචර වෙන දේ එක වැඩ අරියට කරලා නිමා කරන එක. එහෙනම් අපේ ජීවිතයේ ලේසිම භාවනාව මෛත්‍රී භාවනාව. අද ඉඳලා මේ මෛත්‍රී භාවනාව වඩමු. දැන් අපට ප්‍රශ්නයක් තියෙනවා. මේ මෛත්‍රී භාවනාව අමතක වෙනවා අනන්ත අප්‍රමාණ. වැඩ රාජකාරි වැඩි වෙනකොට කලබල වෙනකොට මෛත්‍රිය තියා මගේ ඇඟේ තියෙන ඇඳුම් වල පාටක් මතක නැහැ. දවල් කාපු දේ මොකද්ද කියලා මතක නැහැ. මේ සිත කලබල වෙලා මේ ප්‍රශ්නේ දැන් අපිට තියෙනවා. එහෙනම් මේක ප්‍රායෝගිකව පුරුදු කරනකොට අපි කොහොමද මේක වඩන්නේ කියලා බැලුවාම අපි නිවසේ වැඩ කරනකොට සෑම තප්පරයක් ගානේ අපි දකින සෑම වස්තුවටම මෛත්‍රිය වඩනවා. ඇයි පුටුමේස අපේ කකුල් වලට වැදිලා කකුල් උලුක්කු වෙලා අතපය කැඩිලා තුවාල වෙලා වේදනා ඇතිවෙච්ච අවස්ථා නැද්ද? අපේ අතේ තියෙන පාත්‍රයේ මාපටැංගිල්ලට වැටිලා තද වෙලා පොඩි වෙලා තුවාල වෙච්ච අවස්ථා නැද්ද? අපේ බිත්තියේ අපේ කය වැදිලා අතේ අමාරු රපතේ අමාරු ඇති වෙලා නැද්ද? අපේ මා පොළවේ අපිලිස්සලා වැටිලා කොන්ද කැඩිලා එහෙම නැත්නම් අතපය තුවාල වෙච්ච අවස්ථා නැද්ද? එහෙනම් අපේ ගයේ පොල් වැටිලා ඔළුව පැලිච්ච අවස්ථා නැද්ද? එහෙනම් සෑම භෞතිකයක් තුළින්ම කර්ම පරිසම් දෙන්න පුළුවන්. සෑම සත්වෙකින්ම කර්ම පරිසම් දෙන්න පුළුවන්. හේතුව කඩියෝ කාලා තියෙනවා, සර්පයෝ කාලා තියෙනවා, අලියෝ කාලා තියෙනවා. එහෙනම් මේ ලෝකේ සෑම සත්වෙකින්ම අපට ඉන්සා පීඩා කර්ම පරිසම් දෙන්න පුළුවන්. සෑම භෞතික වස්තුවෙම කර්ම පරිසම් දෙන්න පුළුවන්. එහෙනම් අල්ලන්නේ පීයද අතට ඒ භෞතික වස්තුවට මෛත්‍රිය වඩන්න, ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්න. එයාගේ නිසා අපි ඇඟිල්ල තුවාල වෙන්න තියෙනවා නම්, අපේ කයට හානියක් වෙන්න තියෙනවා නම් කවදාවත් වෙන්නේ නැහැ. හේතුව ඒ අනුවල න්‍යාස්තියේ කර්මයක් තියෙනවා නම් අපට ආනිය දෙන්න මෛත්‍රී භාවනාවේ කම්පන තරංගය ඒ භාණ්ඩය තුල තියෙන න්‍යාස්තියේ අනුවලට අන්තර්ගත වෙලා ඒ කර්මය වෙනස් කරනවා. ඒ භාණ්ඩය තුල අපට දුක් දෙන කර්මය අවෝසි කරනවා. කැපෙන්නේ නැ, නිකන් වැඩිලා තැලෙනවා. ඒක ටික වෙලාවකින් අරියනවා. එනම් මේ ලෝකේ අතට ගන්න පරිහරණය කරන දකින සෑම වස්තුවටම මෛත්‍රිය වඩමු. ඇස්වලට පේන සෑම පුරා කුඹියාගේ ඉඳලා මිනිසයා දක්වාම සෑම සත්වයකටම මෛත්‍රිය වඩමු. ඕනම මිනිසෙක් අපට ඕනම වෙලාවක නිന്ദා විවේචනය කරන්න පුළුවන්. එහෙම කරන්න ඉඩ තියෙනවා. ඕනම මිනිසෙක් අපට පාර දෙන්න, අපට අපවාද කරන්න, විදවන්න ඉඩ තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. ගෙදර සන්තෝෂයෙන් කතා බහ කරලා බස් එක නැගලා මිනිස්සෙක් ඇඟේ වැදුනාම ඒ මිනිස්සත් එක්ක රණ්ඩු කරලා ගාගෙන පොලිසියගේ අවස්ථා අනන්ත අප්‍රමාණ අපි පත්තරවල කියවලා තියෙනවා. එතකොට ඒ මිනිස්යාට නිඳා කරන මිනිස්යා බස් එකේ ඉඳලා තියෙන්නේ. පාරේ යනකොට මිනිස්සෙක් ඇඟේ ඇපිලා ඒ මිනිස්සත් එක්ක දබර වෙලා නැද්ද? එහෙනම් අපට දුක ඕනම වෙලාවක ඕනම සත්වයෙන් එන්න පුළුවන්. සෑම සත්වෙක්ම මේ අණුවලින් ඇදිලා සෑම න්‍යාස්තියක් තුළම අපේ කර්මය තියෙනවා. ඕනම තැනකින් මේක මතුවෙන්න පුළුවන්. මා මේක පර්වතයේ හිටියත් සමුද්‍ර මැදියේ හිටියත් අපේ කර්මයෙන් බේරෙන්න තැනක් නැහැ. එහෙනම් බේරෙන්න පුළුවන් ක්‍රමය තමයි මෛත්‍රී භාවනාව. එනා සෑම වස්තුවකටම පුද්ගලයකටම සත්වයකටම අපි මෛත්‍රී කරන්න මෛත්‍රී පාරමිතාවෙන් පුළුවන්කම තියෙනවා. කර්ම පාලනය කරන්න, අවෝසි කරන්න, කර්ම කල් දාන්න එහෙම නැත්නම් ඒක විඳීමේදී විඳ ගැනීම මානසිකත්වයේ ශක්තිය ධෛර්යය අපිට නිර්මාණය කරගන්න. එහෙනම් මේ විදිහට අපි අද ඉඳලා මේ මෛත්‍රී භාවනාව පුරුදු කරමු. මේ මෛත්‍රී භාවනාව වඩමු. ජීවිත කාලය පුරාම මේ මෛත්‍රී භාවනාව මේ කමඨාන තුලින් අපි පරිපූර්ණ කරමු. එනම් මේ අලියම පාන්දර අපි ශ්‍රවණය කළේ වෙන මොකවත් නෙමෙයි. අපගේ භවය අපි ලබාපු මිනිසක් භවය සංසාර විමුක්තියට පත්කරන මේ භවයේම පරිනිර්වාණයට පත්කරන ධර්ම දේශනාව කමඨාන. එනම් මේ මෛත්‍රී භාවනාව අපගේ ජීවිත කාලය තුළ අපි වෙනුවෙන් දේශනා කරපු මන්ත්‍රය. එහෙම නැත්නම් අපි වෙනුවෙන් දේශනා කරපු නිර්වාණ ගාථාව කියලා කිව්වනම් ගොඩාක් නිවැරදි. ඒ නිසා අද මේ ශ්‍රවණය කරපු මේ ධර්මය ජීවිතේ කවදාවත් කිසිම මොහොතක අමතක නොකරමු. මේ මෛත්‍රී ධර්ම දේශනාව අපගේ සිත්වල වපුරලා නිදන්ගත කරගනිමු. නැවත නැවත සජ්ජායනා කරමු. සෑම මොහොතක් ගානේ මෙනෙහි කරමු. අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම තප්පරයක් ගානේ මේ මෛත්‍රිය සජ්ජායනා කරමු. එහෙම කරලා මේ කමඨාන වඩලා මේ ලබාපු මිනිසක් භවයේ සියලු කෙලෙස් නසා මේ සිත ඉපදීමෙන් කර්මයෙන් නිදහස් කරගෙන මේ ලබාපු මිනිසක් භවයේ ඉතුරුක වෙලා තියෙන ආයුෂ කාලය තුල වැඩනිමාගෙන ඒකාන්ත වශයෙන්ම පිරිනිවෙන්නට අවශ්‍ය කටයුතු සිද්ධ වේවා. මාර්ගඵල නිවන් අවබෝධ වේවා. මේ ධර්ම දේශනාව කමඨාන මේ සියලු දේකටම හේතු වාසනාම වේවායි කියලා සාදුකාරයක් වෙනවා.